Hallelujah. Praise the Lord. අදුදැසන සියලු දෙනා සුබ පැතුම්. අද දවසේ වර්ෂා මැදියේ ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට වචන අසන්නට පැමිණීම ගැන. Congratulations. ඔබට සුබ පතන අදුදැසන. හිටපු ගවම්ම මහත් වර්ෂාවක් ධාරානිපාත වර්ෂාවක් ඇදහැළුණා. Hallelujah. There's a tremendous pouring of rain. So we can expect outpouring of the Holy Spirit in the same way. ඒ ධාරානික වර්ෂාව වගේම අපි ශුද්ධාත්යන් වහන්සේගේ ඒ ආකාරයේ බලයක් අත්විඳින්න යනවා. I felt the Lord telling me today the people who are hungry will come. දෙවියන් වහන්සේ කිව්වා පිපාසය ඇත්තෝ අද දවසේ පැමිණෙන්න යනවා කියලා. And you have come. ඔබ ඇවිත් තිබෙනවා. You have come because you are hungry, you want to receive the word, you want to change, you want to be blessed, and God is ready for that. ඔබ පිපාසයෙන් හිටියේ ඇවිල්ලා තිබෙනවා. ලබාගන්ට ආශිර්වාද ලබන්ට දෙවියන් වහන්සේගෙන් වෙනස් වීමක් බලාපොරොත්තු වන්ට. We are ministering unto the Lord this morning. අද උදේ දෙවියන් වහන්සේ සේවය කිරීම. දෙවියන් we were ministering unto the Lord. අපි උන් වහන්සේට සේවය කරමින් සිටියා. When we worship the Lord, when we pray, when we sing unto the Lord, we are ministering unto the Lord. අපි নমස්කාර කරනකොට ගායනා කරනකොට අපි දෙවියන් වහන්සේට සේවය කරනවා. And then the Lord speaks to us. දෙවියන් වහන්සේ අපට කතා කරන්න පටන් ගන්නවා. And then he will minister to us. ඊට පස්සේ දෙවියන් වහන්සේ අපිට සේවය කරනවා. Through his word and by his spirit. උන්වහන්සේගේ වචනෙන් උන්වහන්සේගේ ආත්මෙන්. And that's what we have been seeing from morning today. අද උදෑසන සිට ඒ දේ තමයි අපි අත්දැකීමෙන් සිටියේ. So this morning relax and receive what God is speaking to you today. අද උදෑසන ඔබ විවේකව සිටින්න දෙවියන් වහන්සේ තබා තිබෙන දේ ලබා ගන්න. I want you to relax. විවේකව සිටින්න. And receive the word that is coming to you today. අද දෙවියන් වහන්සේගේ වචනේ ඔබට එනව දෙවියන් වහන්සේගේ වචනේ අද විවේකීව ඔබ ලබා ගන්න. The Bible says that all scripture is given to us so that it is useful for teaching, rebuking, correcting and training in righteousness. බයිබලයේ කියන දෙවියන් වහන්සේගේ වචන දේව අනුභවයෙන් අපිට දුන්නේ තරවටු කරන්නටත් හික්ම වීමටත් ධර්මිෂ්ඨකමටත් දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණව සිටීමට කියන. It is profitable and it says for training in righteousness. ඒක ප්‍රයෝජනවත් වෙනවා මිනිසව ධර්මිෂ්ඨව සිටින්ට. ධර්මිෂ්ඨකමෙහි මිනිසයා පුහුණු කරනවා. පුහුණු කරන්න. So this morning the word of God that is coming to you is teaching, not only teaching you but also training you unto coming into the next level in God. දෙවියන් වහන්සේගේ වචනේ වාසනාව විතරක් නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනේ ඔබට එනවා ඔබ පුහුණු වෙන්නත් ඒ වගේම ඊළඟ තලයට ඔබ යන්න. I tell you today all of you are coming to a new level. මම කියන ඔබ හැම කෙනෙක්ම අලුත් මට්ටමකට එනවා කියලා. I can see that this morning I sense in my spirit all of you are coming up to a new level in the spirit. Hallelujah. අද උදෑසන මට තේරුණා මගේ ආත්මයට ඔබ හැමෝම දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් ඔබ ඉහළ තලයකට එනවා. Are you ready for that? ඔබ සූදානම් අද උදෑසනයකට. Amen. Let us go. This morning we our first session I'm going to speak on the attitudes in our life. අපි අද උදෑසන ඔබට කතා කරන්න යන්නේ ආකල්ප පිළිබඳව. Now attitude somebody said is a small thing but it makes a big difference. එකෙනෙක් කිව්වා මේ ආකල්පය කියන්නේ පොඩි දෙයක් නමුත් විශාල වූ වෙනස් වීමක් ඇති කරනවා කියලා. And somebody else said your attitude will determine your altitude. ඔබගේ ආකල්පයයි ඔබේ ඉහළ යාම ඔබේ උසස් වීම නිගමනය කරන්නේ. Your attitude will determine your altitude. ඔබගේ ආකල්පය හිලට යන දේ තීරණය කරනවා. God is interested in our attitudes more than what we do. අපි කරන්නාවු දෙයට වඩා දෙවියන් වහන්සේ අපේ ආකල්ප ගැන ඉතා වැදගත්ව සිටිනවා. We can do so many things, we can say so many nice things, but if it's done in the wrong attitude, then we are doing more wrong than good. අපි හොඳ දේවල් යහපත් දේ කතා කරන්න පුළුවන් නමුත් අපි වැරදි ආකල්පෙන් ඒ ප්‍රකාශ කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. Attitude is the way we do something, why we do something. ආකල්පය අපි කරන්නවු දෙයක් පිළිබඳ ඇයි අපි ඒක කරන්නේ. I told you we can do so many things, we can say nice things, but if it is not done in the right attitude, then it has more destruction than good. ඒ කියන්නේ අපි යම් දේවල් යහපත් දේවල් කරනවා නම් යහපත් දේ කතා කරනවා නම් ඒක හරියාකාර හරියාකල්පෙන් කරන්නේ නැත්නම් ඒකට බාධා වෙන්න පුළුවන්. Many people do a lot of good things but not necessarily in the right attitude. බොහෝ අය හොඳ යහපත් දේවල් කරනවා නමුත් හරි ආකල්පයකින් නෙවෙයි ඒ දේ කරන්නේ. So it's important for us to understand how we can live in the right attitude because God is concerned about our attitude. ඒක නිසා හරි වැදගත් හරි ආකල්පෙන් සිටීම මොකද දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව අපි හරි ආකල්පෙන් ජීවත් වීම සිටීම. Many people are spiritually unfulfilled. Many people are in their spiritual life they are taking two steps forward and four steps back. They are up and down in their spiritual life. සමහරක ආත්මික ජීවිතයේ පියවර දෙකක් ගන්නවා ඒ වගේම ඊට පස්සේ පියවර හතරක් ඉද පසුපසට ගන්නවා උන්ගේ ආත්මික ජීවිතයේ ඉදිරියට සහ පස්සට යනව ගමනක්. And many times this kind of people they blame others because they blame others that they are not moving forward they blame it on others they don't take responsibility mevage aya samarakita anithayata warada patawana ounta idiriyata yanta beri nisa oun e ayata e dosharupane thabana oun e wagakima baraganne ne and many of these people hardly discover that their attitude is bad ඔවුන්ට සමහරකට මේ මනුෂ්‍යන්ට මේ ආකල්ප තිබුණාට ඔවුන්ටම හඳුනා ගන්න බෑ නැත්නම් ඔවුන්ට තේරුම් ගන්න බෑ ඔවුන්ට මේ වැනි ආකල්පයක් ඔවුන්ට තියෙනවා කියලා. They always are looking for others to blame, others to point out, but the problem is in themselves. ඔවුන් තුලයි ප්‍රශ්නේ තිබෙන්නේ නමුත් ඔවුන් හැමතිස්සෙම වරද පටවන්න ඇඟිල්ල දික් කරන්න හදන්නේ අනිත් අයට. So they have a bad attitude. එනිසා ඔවුන්ට වැරදි ආකල්පයක් තිබෙනවා. Your fulfillment in life depends on your attitude. ඔබගේ ජීවිතයේ සම්පූර්ණත්වය බලපාන්නේ ඔබගේ ආකල්පය මතයි. Fulfillment being සතුටු වීම තෘප්තිමත් වීම. Many people are not satisfied, they are not fulfilled in their family, in their home, in their marriage. And that can be an attitude problem. සමහරක උන්ගේ ජීවිතයේ තෘප්තිමත් භාවය නැ උන්ගේ ජීවිතයේ පවුල උන්ගේ පුද්ගලික ජීවිතයේ මෙවැනි දේවල් නිසා උන්ගේ ඒ තෘප්තිමත් භාවය නැත්තේ උන්ගේ ආකල්පයේ වැරදීමක් නිසා So they are never in one place they are journeying from one place to another because they are not happy උන් තෘප්තිමත් සතුටු නැති නිසා උන් එක තැනක රැඳිලා සිටින්නේ නැහැ උන් හැම තිස්සෙම සංචාරකයන් වගේ උන් ගමන් කරනවා they can't be in one place even in their jobs they keep changing jobs they are never in one place උන්ගේ රැකියාවන් පවා උන් එක ස්ථානයේ සිටින්නේ නැහැ ඒවා වෙනස් කරමින් උන් සිටිනවා they always thinking nobody has discovered that I am a great person උන් හිතනවා උන්ව කවුරුවත් හඳුනගත්තේ නැහැ කියලා උන් බලවත් කෙනෙක් කියලා They think I'm a great man but nobody has discovered that. ඔවුන් හිතන ඔවුන් බලවත් කෙනෙක් නමුත් කවුරු හරි මාව මේ හඳුනාගත්තේ නැහැ මම මේ බලවත් කෙනෙක් කියලා. And they're thinking if I'm not there you know my workplace they will crumble or my church they will fall down. ඔවුන් හිතන මම ඒ ස්ථානේ සිටියේ නැත්තම් ඔවුන්ගේ ඒ රැකියා ස්ථානේ කඩාවැටේ මම සභාවේ හිටියේ නැත්තම් සභාව කඩාවැටේ කියන ආකල්පයෙන් සිටිනවා. But there's a problem of attitude in this person. Namuthe pudgalayam thibuna prashne tamai ouge aakalpe prashna. They always looking for others to give value but your value comes with your attitude. Oun balaporuth wenne anithaya ounta me ounta watinakamak denna namuth oba danagathu yutu de tamai ewage hari aakalpe thibunoth e watinakama oba thulin enne. Your attitude will determine the value and the fulfillment of your life. ඔබගේ ජීවිතයේ ආකල්පය තමයි ඔබගේ ඉරණම තෘප්තිමත් භාවයේ සතුටු භාවයේ ඉරණම ඇති කරන්නේ. Let me repeat that. Your attitude is the one that determines the fulfillment and the value of your life. ඔබගේ ආකල්ප තමයි ජීවිතයේ තෘප්තිමත් භාවය ඉරණම ඔබ යන්නව ඉරණම ස්ථිර කරන්නේ. So many of these people who are in the bad attitude they always think they are in the wrong place. Samaraka me waradi aakalpa tibennawa hamathissema sitanne oun waradi sthanayaka sitina bawa. I am in the wrong house. Mama waradi gedara inne. I am in the wrong marriage. Mama waradi vivahaye sitinne. I am in the wrong job. Mama waradi rakiyave sitinne. But there's nothing wrong in your place. It is something that is to do with your attitude. Obage innawu isthane kisima waradak na warada thamai obage aakalpame waradimak thibena. Hallelujah. So we need to have, we need to work on our attitude. That is so important. මේ හරි වැදගත් අපේ ආකල්පය තුල අපි වැඩ කළ යුතු ක්‍රියා කළ යුතු මේවා. And the person that you learn the attitude is no other person than the Lord Jesus. ඒ ආකල්පය අපිට දැනගන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි යේසුස් වහන්සේ. We have to learn the master's attitude. ඒ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ආදර්ශය උන්වහන්සේගේ දේ අපි අල්ලගන්න අවශ්‍යයි. The Bible says that Jesus, who was equal to God, he left everything and he came to this earth to be a servant of all. Bible ekina Jesus wanse deviyan wahanseva samanawa sitiya unwanse siulu gaurawaya mahimaya atharala manushyekke swabhave aragena Jesus wanse paminiya me polowata. Hallelujah. Hallelujah. Not only that he became a man, but he became a servant. Unwanse manushyek vitarak bavata pattune na namuth sevaka hadawatak unwanseda thibuna. And that is the attitude that we need to imitate, we need to develop in our life. Me aakalpaya thamai pasu pasa nattan bay vardhana kalayutte menna me aakalpaya. Hallelujah. Hallelujah. And one of the important things to look at the Bible is where Jesus commends people for their attitude. Api dakinna api balanna avashyai Bible e deviyan wanse aakalpa pili Jesus wanse manushyan gena aakalpa pilibandawa katha karapu sthana. Wherever Jesus has commended someone for their attitude, that is important to make note of that. Jesus wanse manushyange aakalpa pilibandawa katha karala natha monahari deyak kiwwana e issane balaneka ithamathma wedagath. Hallelujah. Hallelujah. We need to see, why did Jesus praise this person for his attitude? Api balanna awashya ai Jesus wanse me pudgalayata prashansa karayi kiyala. Hallelujah. Hallelujah. What was that thing that Jesus saw in this person that he was commending? මොකද්ද යේසුස් වහන්සේ මේ මිනිසයා තුල දැක්කේ උන්වහන්සේ ඔහුට මේ ආකල්පයේ පිළිබඳව ප්‍රශංසා කරන්නට. And when you read the New Testament, you see that Jesus commends a few people about their attitude. And one person is John the Baptist. අලුත් ගිවිසුම අපි දකින යේසුස් වහන්සේ මිනිසකගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශංසා කරා බොහෝ අය ගැන. නමුත් අපි බලන්න නම් යොහන් ගැන උන්වහන්සේ මොනවද කිව්වේ කියලා. John the Baptist. යොහන් බෞතිස්සය ගැන. In the book of Matthew chapter 11 verse 7, Jesus says there is no one greater. Matthew, Gospel of Matthew chapter 11. Hallelujah. This morning you are going to be so blessed. Amen. Amen. 11 verse 7 onwards. And John's disciples, Matthew chapter 11 verse 7 onwards, right. And John's disciples, leaving Jesus, began to speak to the crowd about John. What did you go out into desert to see? A reed swayed by the wind? If not, what did you go out to see? A man dressed in fine clothes? No. Those who wear fine clothes are in the king's palaces. Then what did you go out to see? A prophet? Yes, I tell you. And more than a prophet. And then he says, verse 11, I tell you the truth, among those born of women, there has not risen anyone greater than John the Baptist. Yet, he who is least in the kingdom of heaven is greater than he. අපි 11:7 වෙනි පදේ ඉඳලා මම කියවනවා. ඔවුන් යද්දී යේසුස් වහන්සේ යොහන් ගැන සමුයන්ට කතා කරන්නට පටන්ගෙන නුඹලා කුමක් බලන්ට වනයේට ගිහුද? සුළඟෙන් සැලවෙන බටගසක්ද? නමුත් කුමක් බලන්ට ගිහුද? සීන් වස්ස පැලඳගත් මිනිසෙක්ද? බලව සීන් වස්ස අඳින්නෝ රජ ගෙවල් වල සිටදී. නමුත් කුමකට පිටත්ව ගියහුද? අනාගත වක්තෘ කෙනෙකු බලන්ටද? එසේය. නුබලාට කියමි, අනාගත වක්තෘ කෙනෙකුටත් වඩා බෝ උතුම් කෙනෙක්ය. මක් නිසාද? මෙන්න මම මාගේ දූතයා නුබට පෙරටුව යවමි. ඔහු නුබ ඉදිරියේ නුබේ මාර්ගය සාදේ. ලියා තිබෙන්නේ මොහු ගැනය. සැබෑවක් නුබලාට කියමි, ඉස්සෙන්ගෙන් උපන්නවුන් අතරෙත් යොහන් බෞතිස්මයට වඩා උතුම් කෙනෙක් නොනැගිටිනේය. නමුත් ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය. Hallelujah. Here the master himself is testifying and commending John the Baptist as a great man. Hallelujah. මේ යේසුස් වහන්සේ කියන පුද්ගලයාම සාක්ෂි දරන මේ යොහන් පිළිබඳ තිබෙන්නා වූ උතුම්කම ගැන. He says among people born of women there has not risen anyone greater than John the Baptist. යේසුස් වහන්සේ කියන ඉස්සින්ගෙන් උපන් අතරින් යොහන් බෞතිස්ම වගේ උතුම් කෙනෙක් කවදාවත් ඉපදුනේ නැහැ කියලා. And then he also says, but yet he who is the least in the kingdom of heaven is greater than he. නමුත් ස්වර්ග රාජ්‍යයේ කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය. Now when the Bible says kingdom of heaven and the Bible says kingdom of God, Jesus is speaking about two things. දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් ස්වර්ග රාජ්‍යය පිළිබඳව කතා කරනකොට යේසුස් වහන්සේ කාරණා දෙකක් පිළිබඳවයි කතා කරන්නේ. If you read the Bible, some places he says kingdom of God, other places he says kingdom of heaven. යේසුස් වහන්සේ සමහර ස්ථානවල සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යය, අනිත් තැන්වල සඳහන් කරනවා ස්වර්ග රාජ්‍යය පිළිබඳව. When he says kingdom of heaven, it is speaking about the church. It is speaking about the New Testament, the establishing of God's kingdom in heaven here on this earth. Swarga rajye pilibandawa katha karanoda deviyan wahanse katha karanne hadas karanne sabhava gana unwahanse kiyanne swargaya kiyanne unwahanse polawedi unwahansege sabhava unwahanse sthapita karana bawa. When Jesus came, he came to establish the kingdom of heaven. Unwahanse aave swarga rajya පොළවේ ස්ථාපිත කිරීමටයි. So in the kingdom of heaven is the body of Christ, the church of Jesus Christ, and we are greater than the Old Testament people, the prophets like John the Baptist. ස්වර්ග රාජ්‍යය සමාන කරන්න අපිට ඒ සභාව උතුම් බව, ඒක නිසා අලුත් පරණ ගිවිසුමට වඩා අපි අලුත් ගිවිසුමේ අපි උතුම් අය. Now we are a part of the body of Christ, we are heirs with God and we are seated with Christ in heavenly places. අලුත් ගිවිසුමේ මනුෂ්‍යයන් හැටියට අපි උන්වහන්සේ සමග පංගුකාරය ලබා සිටින සභාව, ඒ වගේම ස්වර්ගයේ ස්ථානවල අපි වාඩි වී සිටිනවා. But going back to John the Baptist, why was this man so highly commended by Jesus? අපි බලමු ඇයි යේසුස් වහන්සේ මේ යොහන් බෞතිස්ම කියන මනුෂ්‍යයා ඉතින් උතුම් කොට ඇයි යේසුස් වහන්සේ මේ මනුෂ්‍යව ඉහළට ප්‍රශංසා කරේ? Let's go to John, the Gospel of John chapter 3. අපි යොහන් 3 වෙනි පරිච්ඡේදය අපි පෙරලගමු. යොහන් 3 and look at verse 22 onwards. අපි 22 වෙනි පදයේ ඉඳලා 15ට අපි බලමු. Hallelujah. This morning I am speaking to disciples. Adu udayasana mama katha karanne goleyanta. Who are studying the word of God. Yesus swansage wacana igena ganna awayata. Who want to see the word of God bring change into their lives. Yesus swansage wacana unge jeevithe wenas wima athi karanada balaapuruthin innaya. Verse 22, after this Jesus and his disciples went out into the Judean countryside where he spent some time with them and baptized. Inpasu Yesus swansage උන්වහන්සේගේ ගෝලයද යුදා දේශයට පැමිණිය. එයිද උන්වහන්සේ උන් සමග නැවතී සිට බෞතිස්ම කළසේක. And now John also was baptizing at Enon near Salim because there was plenty of water and people were constantly coming to be baptized. This was before John was put into prison. Verse 25, an argument developed between some of John's disciples and a certain Jew over the matter of ceremonial washing. They came to John and said, Rabbi, that man who was with you on the other side of Jordan, the one you testified about, well, he is baptizing and everyone is going to him. විසිතුන්වැනි පදයේ සිට යොහන් සහලිම් ළඟ වූ ඒනෝන් යන ස්ථානයේ බෝ වතුර තිබුණු බැවින් බෞතිස්ම කරමින් සිටියේය. මනුෂ්‍යෝ ඇවිත් බෞතිස්ම කනු ලැබුවෝය. මක්නිසාද යොහාන් ඒ වනතුරුම හිරගෙයි දමනු නොලැබුවේය. එකල යොහන්ගේ ගෝලයන් ආ යුදෙවකු අතරේ පවිත්‍ර වීම ගැන විවාදයක් වාදයක් හටගත්තේය. එවිට ඔහු යොහන් ළඟට ඇවිත් රබ්බි යොර්දානෙන් එගොඩ ඔබ සමග සිටියාවුද ඔබගෙන් සාක්ෂි ලැබුවාවුද තැනැත්තේම බෞතිස්ම කරනසේක සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණෙති ඔහු කීවෝය. Now what is happening? මොකද සිදුවෙන්නේ? Now John the Baptist had a revelation about baptism by immersion. The word baptism means baptizo, which means to dip, fully immerse. Jesus wanse natha Johann bautismeta me bautisme pilibandawa elidarawak tibuna gilwime bautisma gana outa elidarawak tibuna Johann bautismeta. The Jews up to that time did not understand the baptism that John did. They were only doing what is called ceremonial cleansing, which was sprinkling of water. යුදෙව්වන් මේ යොහන් කරපු දේ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ වෙන මතයක් තමයි මේ ආගමික පවිත්‍රතාවයක් පිළිබඳව මේ බෞතිස්මේ පිළිබඳ වතුර sprinkling ඉසීම වතුර ඉසීම ගැන තමයි ඔවුන්ට එළිදරව් තිබුණේ යුදෙව්වයට. But John came with the message of repentance and he was baptizing people at the river Jordan, and that baptism was immersing them, dipping them into the water. Yohan tuma bautisme gana pasutavili wenna killa manushyanta aradhana karamin Yohan bautisma manushyanwa gilwala wature ounga bautisma kala. Now this was a new development and there was an argument between the Jews and the students of of John the Baptist about this. මේ කාරණය නිසා යෝහන්ගේ ගෝලයන් සහ යුදෙව්වන් අතර වාදයක් හටගත්තා. And now we see Jesus also is baptizing with his disciple, although Jesus never baptized people. නමුත් අපි දකිනවා යේසුස් වහන්සේ පවා දැන් මිනිස්සුන්ව බෞතිස්ම කරමින් සිටියා. And this was happening because by that time John was called John the Baptist because he was the baptizer. මන්ද ඒ කාලේ යෝහන් බෞතිස්ම කළ කියලා සඳහන් කරනු ලැබුවේ ඔහු තමයි මිනිස්සුන්ව බෞතිස්ම කළේ. And now the people are coming and saying, master, do you know something? You John the Baptist, you are the baptizer, but the man that you baptized, remember the one that you tested, he is also baptizing now. ඔන් ඇයිලෝ කිව්වා ගුරුවරයා නැත්තම් කිව්වා ස්වාමිනේ ඔබ දන්නවද එක දෙයක් ඔබ මේ බෞතිස්ම කරපු කෙනාත් බෞතිස්ම කරනවා ඒ පැත්තේ ඔබ මේ මිනිස්සංග මේ ස්ථානයේ බෞතිස්ම කරන අතර. And what did John reply? Who is that man? I'm the baptizer. You know, he is the one going to the cross. He should stick to what he is doing. He shouldn't be baptizing. ඔහුට හරිනම් බෞතිස්ම කරන්න බෑ. ඔහු නෙවෙයි කුරුසෙට යන්නේ. මේ කවුද මේ කෙනාට පුළුවන් ද බෞතිස්ම කරන්න? නැ මොකද යේසුස් වහන්සේ තමයි මිනිස්සුන්ව බෞතිස්ම කරන්න ඕනේ. මන්ද යේසුස් වහන්සේ නියම කළ තිබෙන කුරුසෙට යන්න. But what did John reply? නම මොකද යොහන්ගේ පිළිතුර? Verse 27 he said, a man can receive only what is given to him from heaven. You yourself can testify that I said, I am not the Christ, but I am sent ahead of him. 27 වෙනි පදේ යොහන්ගේ පිළිතුර දකින්න. යොහන් උන්වහන්සේට උත්තර දෙමින් මෙසේ කීවේ, මනුෂ්‍යයෙකුට ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස වෙන කිසිවක් ලබන්ට බැරිය. මම ක්‍රිස්තුස් නොවෙමි. And then verse 29 said, the bride belongs to the bridegroom. The friend who attends the bridegroom waits and listens to him and is full of joy when he hears the bridegroom's voice. This joy, that joy is mine, and it is now complete. Hallelujah. 29 වෙනි පදේ මනාලි ඇත්තා මනමාලයා නමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බෝසෙන් ප්‍රීති වේ. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණ වී තිබේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Jesus, at this point John the Baptist is saying, I am not the bridegroom. I am the best man. I am the friend. මම ඇවිල්ලා මනමාලි නෙවෙයි මම ඇවිල්ලා මනමාලයා නෙවෙයි මිතුරා මම ඇවිල්ලා මිතුරා කියලා යොහන් බෞතිස්ම ප්‍රකාශ කළා. Hallelujah. And he's saying my joy is fulfilled, my joy is complete when I hear the voice of the bridegroom. මම මේ මනමාලයාගේ හඬ අසනකොට mama bo sain preethi wenawa mokada eka sampurna wenna nisa. Notice there he said I am fulfilled. Metana balanna kiyana bo sain preethi wemi kiyala. I am fulfilled. Mama bo sain preethi wei kiyala kiwwa metana. And I started by saying your fulfillment comes when your attitude is right. Obage aakalpaya hari isthane thibenokota tamai obage preethiya sampurna wenna. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You can be doing so many things, but if your attitude is not right, then you're not fulfilled. Oba bodhe karamin sitinna pulang obage aakalpaya hari naththam obata kavadavat preethi wenna ba. And verse 30 is a key verse there. John says he must become greater, he must increase and I must decrease. Tissani padaya yaturu padayak unwanhase vardane wentat ma adu wentat onaya. Hallelujah. Hallelujah. What an attitude. Meka ithamathma honda aakalpaya. This is the attitude that Jesus wanted to commend John the Baptist for. Yesu swansada ona kama tibbe menna me padaya naththam me prakashaya Yohan Bautismata prakasha karanta. Hallelujah. Hallelujah. When people came and said, look here, you know, Jesus is baptizing more people, his ministry is more successful than yours, he said, I'm all right with that. You know, I'm happy actually. That is why I'm here. I came to promote him. I didn't come to promote myself. Hallelujah. Jesus swansayita manushyan ævilla kiwwa oba thamai bautisma karanna namuth obata wada senaga bo aya Jesus swansay langa bo aya bautisma labanawa kiyala kiwwa namuth Yohan kiwwa eka gana prashnayak na mama preethi wenawa manda ow e kendawode ekena sampurna karanta ona nisa. When God is using someone else, when God is blessing somebody else more than you, what is your attitude about that? Obata wada kenek deviyan wanse aashirwada karota pavichcha karanakota obage aakalpaya kumakda? You know, you can be the drummer in the band. You know, the drummer, I'm not talking about our drummer. And on the television, on the screen, the drummer, they don't show the drummer. They show only the worship leader. Samata oba hitana oba drum gaana kenek oba television eke inna samata me drum gaana kenawa pennanne na namuth e karanna waadane vitarai hæinne naththam eka vitarai prakasha karana. The worship leader is shown. Oh, the worship leader is there, but they don't show the drama. What is your attitude? Ong namaskara karanna kena vitarai pennanne namu drum gaana kena pennanne na obage aakalpaya kumakda? Is he going to say, grumble, oh, what is the point in me, I am playing the drum but they are not showing me on the television? Outa kiyanna pula mama thamai drum ekak gaanne ai mama pennanne natte television ekek kiyala outa kiyanna pula meweni prakashaya. Oh, he can say my joy is complete. Hallelujah. Outa natthan kiyanna pula mage preethiya sampurnai kiyala. I am here to play the drum so that, you know, we could present something beautiful to the Lord. Hallelujah. Mata puluwan e drum ekak gaanna mokada mage balaporutho yam alankara deyak ekathulin geenta kiyala. What is the attitude that you have? Obata thibena aakalpaya kumakda? You know, attitude is something that is inside you, but it will come out at the right time. Aakalpaya kiyanne obage hadavate thibena wu deyak namuth eka samata hari welawata obathulin eka enna pulan eliyata. You know, when you are under the water, you can if you have a ball, you can keep the ball underneath, but there comes a time the ball will pop up. Obata puluwan bowlaya karagena jale gillwanna ata thiyagena namuth ek welawakata e bowlaya udata enta yana matu enta yana udata. You can't hide your attitude for long. Eka nisa obage aakalpaya bo kala obata sangawagena inta ba. Because your attitude is your real you, your real person. Obage aakalpaya tama oba pilibandawa satya oba kawuda kiyala pennum karana pudgalaya. But God sees your attitude before people see your attitude, because he looks at the inside and man looks at the outside. Manushya obage aakalpaya dakinta pera Jesus wahanse deviyan wahanse obage sitha dakinnavu deviyan wahanse ou manushyata pera obage sitha dakinnavu manushya sitha dakinnavu kena. In the story of Esther, there's a man called Haman. Haman Esterge kathandare thibena Haman kiyala manushyek pilibandawa katha. You know Haman, you know the story of Esther. This Haman was next to the king. Haman kiyannaw rajawarunta it pasuwa hitupu putgalaya. He was the prince and he was given a lot of authority by the king. Oh, kumare gauta bo adipathya deela thibuna. Whenever he comes to the palace or walks, everybody will bow down before this Haman. Oh, rajamaligawata enakota bo aya outa namaskara karanawa. He was not the king, but he was very influential. Namutho rajaneve namutho uta balapama karana balayak outa thibuna. There was a man called Mordecai who was a Jewish man. Mordecai kiyannavu yudhe pasubimen ennavu manussek sitiya. But this man, he did not worship, he did not bow down before Haman. මේ මිනිස්සයා නමස්කාර කළේ නෑ මේ රජු ඉදිරියේ නමස්කාර කරේ නෑ. And Haman, you know, somebody went and told, do you know something? You know, there's that Jewish man, he doesn't bow down. Have you noticed that? That fellow, he doesn't bow down when you go. එක මිනිස්සෙක් ගිහලා හේමන්ට කිව්වා ඔබ දන්නවද ඔබ දන්නවද යම් කාරණා එක මිනිස්සෙක් ඉන්න ඔබට නමස්කාර කරන්නේ නැහැ කියලා. And he got very angry. ඔව් තයි ඔව් කෝපයටපත් වුණා. Is that true? Let me see. And he was going one day. මම ඒක බලන්න ඕන කියලා ඔය ඇවිදින්න ගියා ඉතින්. And yes, there was this man, he didn't bow down. නමුත් හිටියා මේ මිනිස්සෝ නමස්කාර කළේ නැහැ. He said, I will take revenge now. මම ඔහුගෙන් පලි ගන්නවා. I will not only kill him but all the Jews, all his community I'm going to kill. Mama owa maranawa kitarak neme oge seelu samajayata aithi seelu dana man marneta pat karana kiyala. Hallelujah. Hallelujah. This was the attitude of this man called Haman. Me aakalpe tama Haman thula tibune. But God came against that. Hallelujah. Namu deviyan wahanse mekata viruddha wawa. The very gallows that he prepared for Mordecai, he was hung on that. Mordecaiyata සූදානම් කරපු ඒ මරණ දණ්ඩනේ තීන්දු කරන විශ්වාසනේ අන්තිමට ඔහු ඒකට ඔහු තමයි තීන්දු වුණේ එතනට. Hallelujah. Hallelujah. You know, sometimes we can be like that. අපි සමහරට මේ ආකාරයෙන් සිටින්න පුළුවන්. Oh, somebody say we want everybody to greet us. අපි හිතන්නේ ඔක්කොමලා අපිට ආචාර කරන්න ඕනේ. Everybody have to give respect to us. අම කෙනෙක්ම මට ගෞරවය කරන්න ඕනේ. And if somebody doesn't respect us, නම ගෞරව Why is that? You know, oh, what does he think of me? What does he think of me? මං ගැන මොනවද ඔහු හිතන්නේ? නැයි මට ගෞරව කරේ නැත්තේ. That's a bad attitude. ඒක වැරදි ආකල්පයක්. If somebody doesn't greet you, you go and greet that person. ඔබට කවුරු හරි ආචාර කරේ නැත්තම් ඔබ ගිහිල්ලා ඒ කෙනාට ආචාර කරන්න. Hallelujah. Hallelujah. Attitude is so important in life. ආකල්පය ඉතාම වැදගත්. Attitude is so important. ආකල්පය ඉතාම වැදගත්. And God will promote you according to attitude. ඔබගේ ආකල්පය අනුව දෙවියන් වහන්සේ ඔබට උසස් වීම දෙයි. Hallelujah. Hallelujah. You know, promotion comes from God. මේ උසස් වීම එන්නේ පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. It doesn't come from the east or the west. It doesn't come from people. ඒක නැගෙනේ බසාරේ මනුෂ්‍ය. God is the one who promotes you. දෙවියන් වහන්සේ තමයි ඔබ උසස් කරන්නව තැනන් වහන්සේ. And the Bible says God promotes those who are humble. දෙවියන් වහන්සේගෙන මම උසස් කරන්නේ මට යටහත්ව සිටින අය. At the right time. නියමිත වෙලාවේ. The Bible says humble yourself under the mighty hand of God. දෙවියන් වහන්සේගෙන් තමයි කියන්නේ මාගේ බලවත් හස්සයට නුඹලා යටත් වෙන්න ඕනේ. Because at the right time he will promote you. මන්ද සුදුසු කාලෙදී දෙවියන් වහන්සේ නුඹව උසස් කරනසේක. It's in 1 Peter chapter 5 verse 5. ඒක 1 පෙතෘස් 5 පස්සනි පරිච්ඡේදයේ පස්සනි පදේ සඳහන් කරලා Look at that 1 Peter chapter 5 verse 5. ඒක දෙස බලන්න. 1 පෙතෘස් 5 පස්සනි පදය. The scripture we all know. අපි හැම කෙනෙක් මේ පදය ගැන දන්නවා. Hallelujah. Verse 6. Humble yourself therefore under God's mighty hand that he may lift you up in due time. එබැවින් 6 වෙනි පදය එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුබලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්සයට යටත් වෙන්න. Hallelujah. Hallelujah. There is a right time that God will lift you up. සුදුසු කාලයක් තිබෙනවා දෙවියන් වහන්සේ නුබව උසස් කරන්න. And that in that time God is going to test your attitude. ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ ඔබගේ ආකල්ප සෝදිසි කරන්න යනවා. Because in the scripture before that he says God opposes the proud but gives grace to the humble. Hallelujah. ඉතිසල පදේ කියනවා දෙවියන් වහන්සේ උඩඟු ආයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. And the word there opposed means the picture of that word is God elbows those who are proud. විරුද්ධව සිටිනවා කියලා කියන පින්තූර උඩඟු ආයට සිටින අය නැගිටිනවන් හදනකොට දෙවියන් වහන්සේ පාරක් මෙහෙම ගන්නවා එන්න එපා කියලා. So some people are trying to promote themselves. නමුත් සමානකයි තමු මූසස් කරගන්න හදනවා. The pride, their pride, like Haman. Haman වගේ. They try to do things in their own strength. ඔවුන්ගේ ශක්තියෙන් ඔවුන් දේවල් කරන්න හදනවා. And God just, you know, when they try to come for God, just elbows them. God, no. දෙවියන් වහන්සේ ඔවුන් හිත ගන්න හදනකොට උන්වහන්සේ මෙන්න මේ ආකාරයෙන් ඔවුන්ට ස්පර්ශ කරනවා පිටිපස්සට යන්න කියලා. God opposes the proud. උන්වහන්සේ උඩඟු ආයට විරුද්ධව සිටිනවා. Hallelujah. Hallelujah. You know, it's a dangerous place to be in, to be opposed by God. ඉතාමත්ම භයානක ඉස්සනක් දෙවියන් වහන්සේ ඔබට විරුද්ධව සිටින අවස්ථාව. If the devil is opposing us, we know what to do. යක්ෂයා විරුද්ධව සිටිනවා නම් අපි දන්නවා කුමක්ද අපි කරන්නේ. But if God is opposing us, we have no chance. දෙවියන් වහන්සේ අපිට විරුද්ධව සිටිනවා නම් no chance. Hallelujah. Hallelujah. The only way to be promoted is to be humble. හොඳම දේ තමයි උසස් වෙන්න නම් ඔබ යටහත්ව සිටීමයි. The Bible says if you want to be great in the kingdom of God, learn to be the servant of all. ඔබ දේව රාජ්‍ය උතුම් වෙන්න කැමති නම් ඔබ පුරුදු වෙන්න ඔබ වෙන්න අවශ්‍ය උන්වහන්සේගේ දාසගේ ස්වභාවය තිබෙන්න අවශ්‍යයි. Hallelujah, and that is what the model of Jesus Christ. මේක තමයි උන්වහන්සේ දුන්නා වූ පින්තූරය අපිට. Philippians, if you go to Philippians chapter 2. අපි පිළිපි පොතේ දෙවනි පරිච්ඡේදය අපි පෙරලගමු පිළිපි පොත. Philippians chapter 2. And it says verse 5. Philippians chapter 2 verse 5. Your attitude should be the same that is of Christ Jesus. Christus wahanse thula tibunu sitama nubala thula tibewa. That word sita in single is his attitude. Sita kiyala adahas karanne aakalpaya. Who being in the very nature of God did not consider equality with God something to be grasped, but made himself nothing, taking the very nature of a servant, being made in human likeness. And it goes on, he humbled himself and became obedient unto death, even a death on the cross. Verse 9, therefore God exalted him to the highest place. Hallelujah. Unvahanse deviyan vahansege rupakarya darana sek deviyan vahanseta samanava sitima taman visin අල්ලාගෙනම සිටිය යුතු වස්සුවකයි නොසිතා එය ඉවත් කර දාසයගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන් සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටි කලත් අපි ඊට පස්සේ එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාමවලට වඩා නාමවලට වඩා උසස් නාමයක් උන්වහන්සේට දුන්සේක. Wait for God's promotion. දෙවියන් වහන්සේ ඔබට උසස් වීම දෙනකන් ඔබ බලා සිටින්න අවශ්‍යයි. Wait for God's promotion in your life. දෙවියන් වහන්සේ ඔබ උසස් කරනකන් බලා සිටින්න. And as you wait, try humility. ඔබ බලා සිටින අතරේදී ඔබ යටත්කම පැලඳ ගන්නට. You know, you can never get your promotion by being bitter, angry and jealous. ඔබගේ උසස් වීම කවදාවත් ඔබට ලබා ගන්න බෑ. චිත්තකම වෛරය මෙවැනි දේවල් ඔබගේ ජීවිතේ තරව තබාගෙන. Hallelujah. Hallelujah. By being jealous. ඔබ ඊර්ෂ්‍යාවෙන් සිටියොත් sometimes you can be jealous of your own people. සමහර ඔබගේම අය සමග ඔබ ඊර්ෂ්‍යාවෙන් සිටින්න පුළුවන්. In the same family. එකම පවුලේ. You see the story of Joseph. යෝසප්ගේ කතාවේ අපි දකිනවා. His own brothers were jealous. ඔහුගේම සහෝදරයන් යෝසප් ගැන ඊර්ෂ්‍යාවෙන් සිටියා. It's one thing to be jealous of the next door neighbor, but another thing to be jealous of your own brother in the same house. ඔබගේ අල්ලපු ගෙදරින් අසල් වැසියා ගැන ඊර්ෂ්‍යාවෙන් සිටීම එක දෙයක්, ඔබගේම සහෝදරයා ගැන ඊර්ෂ්‍යාවෙන් සිටීම තව දෙයක්. Hallelujah. Hallelujah. You know, jealousy is something that God hates. ඊර්ෂ්‍යාව දෙවියන් වහන්සේ කැමති නැති දෙයක්. You can never get your promotion doing your own thing, trying to do with your own strength. ඔබට කවදාවත් ඔබගේ උසස්වීම ලබා ගන්න බෑ ඔබගේ ශක්තියෙන් ඔබගේ දේවල් කරමින් සිටියොත්. And you'll never be fulfilled even if you try to do something like that. ඔබ ඒ වගේ දේවල් කරන්න ගියොත් කවදාවත් ඔබේ සම්පූර්ණත්වයට පැමිණෙන්නේ නෑ. Hallelujah. Hallelujah. One thing we need to be careful is that we shouldn't compare ourselves with others. අපි කල නොයුතු දේ තමයි අනිත් අය සමග ඔබගේ ජීවිතය සංසන්දනය කිරීම. We must never come to that temptation to measure ourselves with other people. අපි කවදාවත් මේ පරීක්ෂාවට වැටෙන්න නරකයි වෙන අය එක්ක ඔබගේ ජීවිතය සංසන්දනය කරන්නට. Did you hear that? ඔබට ඒක ඇසුණාද? I must not fall into the trap. This is a trap that many people fall, that we begin to compare, measure our life with another person. Bo aya me ugulata wateno asu wenawa bo aya anith kenage anith kena samaga ounge jeevithe oun sansandane karanna hadalo. No, there is no one like you. You are a unique person. Don't try to be like someone else. Don't measure your success with the success of another person. Oba kamadama thawa kenek ekka obage jeevithaye sansandane karanne epa manda oba wage kenek na oba vishesha kenek deviyan wahanse edire. Let's say I try to measure my success with Roshan. If he is more successful than me, what will happen to me? Oba idanna Pastor Roshan mage saathakatwaye pilibanda sansandane karana mama Pastor Roshanta wada idiren inowanan mokadda sidu wenne? I can be jealous. Mata irisayama athi wenna puluwa. I can be discouraged. Mata adhairiyen pat wenna puluwa. I'll try to work hard to promote myself. Samata man godak weda karai mawa usas karaganna. All those are wrong. Be siyalla waradi. That is a temptation. Meka ala parikshawa. But if I see when I measure he is below me, I'm higher than him. ඔබ හිතන්න පාස්ටර් රොෂාන් දකින්න මේ පාස්ටර් කොරයා පල්ලයන් ඉන්න මම උසස්ව සිටිනවා. That's a temptation. Why? I can be proud. Oh, I am better than him. ඒක පරීක්ෂාවක්. ඔබ හිතන්න පුළුවන් මම යාට වඩා හොඳයි කියලා. And I become proud. ඊට පස්සේ මම උඩඟු වෙනවා. And I begin to, you know, treat him in a different way. එනි ඊට පස්සේ මම ඌට සලකන්නේ වෙනත් විදියකට. So don't look at another person and measure that person with yourself. එනිසා වෙන කෙනෙක් දැස බලලා ඔබ සංසන්දනේ නැත්තම් තීරණය කරන්න එපා ඔබ පිළිබඳව. You can learn from other people. නමුත් අනිත් අයගෙන් ඔබ ඉගෙන ගන්න. You can learn good things as well as bad things. ඔබ හොඳ දේවල් වගේම අයහපත් දේවලුත් ඉගෙන ගන්න පුළුවන්. You can learn to do the good things they do and avoid the bad things they do. ඔබට පුළුවන් වුන් කරන්නා වූ යහපත් දේ ඉගෙනගෙන වුන් කරන්නා වූ වැරදි දේ ඔබ පසක දමන්න. But don't try to compare themselves with you. නමුත් ඔබ ඔවුන් සමග කවදාවත් ඔබ ගැන ඔබ සංසන්දනය කරන්න එපා. Learn to enjoy the success of other people. අනිත් අයගේ සාර්ථකත්වයේ පිළිබඳ ඔබ සතුටු වෙන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Tell the other person, when you are successful, I am happy. ඔබ කියන්න ඔබ සාර්ථක වෙලා ඉන්නකොට මම සතුටුයි කියලා අනිත් එක්කෙනාට කියන්න. Hallelujah. කියන්න. Because every time your brother is successful, you are going to be blessed with that. මන්ද ඔබගේ සහෝදරය හැමතිස්සෙම සාර්ථකත්වයේ සිටිනකොට ඔබ තමයි ආශිර්වාද ලැබන පුද්ගලයා. Look at our church today. අද අපේ සභාව දෙස බලන්න. Our church is growing, the anointing is increasing, we are blessed. All of us are enjoying that. Hallelujah. අපි දකින අපේ සභාව වර්ධනය වෙනවා, ආලේපෙන් වර්ධනය වෙනවා. අපි මේ ඔක්කොමල දැන් මේක භුක්ති විඳිනවා, සතුටු වෙනවා. You know, no one can come and sit down and say, "Oh, why is this church being blessed? You know, why is the crowd increasing?" If you are thinking like that, there's something wrong with you. කාටවත් ඇවිල්ලා වාඩිලා කියන්න බහා බලන්නකො මේ සභාව වර්ධනය ආලේපේ තිබෙනවා එහෙම ඔබ හිතනවා නම් ඔබගේ ආකල්පය වැරදි. You shouldn't be in this church, in fact, if you're thinking like that. සත්‍ය කතා කරන ඔබ මේ සභාවේ සිටින්න සුදුසු නැහැ. Hallelujah. Hallelujah. When there is success around you, are a recipient of that success. ඒ සාර්ථකත්වයේ වටේ වටා තිබෙනකොට ඔබත් ඒකට ඇතුළත් වෙනවා සාර්ථක පුත්‍රයෙක්. Hallelujah. Hallelujah. If Sri Lanka is blessed, if the rupee is blessed, our economy is blessed, we are going to reap the benefit of that blessing. ඔබ බලන්න ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැත රුපියලේ වටිනාකම යගේ වැඩි වුණොත් අපිත් ඒකේ භුක්ති විඳින්න යනවා ඒකේ තිබෙන ආශිර්වාදය. When Sri Lanka becomes like Singapore, we are going to be blessed. ඔබ හිතන්න ශ්‍රී ලංකාව Singapore වගේ රටක් වුණාම කවුද ආශිර්වාද ලබන්න යන්නේ? Hallelujah. Hallelujah. So we must have the right attitude about our nation. අපේ දේශයේ පිළිබඳව අපි හරි ආකල්පයක සිටිය යුතුයි. About our leaders, we have to have the right attitude. අපේ නායකයන් ගැන අපි හරි ආකල්පයක් තිබෙන්න ඕනේ. Don't wait for people to fall down. බලා සිටින්නේ බා මිනිස්සුන් වැටෙන තෙක්. Some people when they fall down they say, "I knew he will fall down." සමහර අය වැටෙනම කියන මම දැනගෙන හිටියා ਉਹ වැටෙනවා කියලා. That is a bad attitude. ඒක වැරදි ආකල්පයක්. Hallelujah. Hallelujah. God will see that in your heart. දෙවියන් වහන්සේ ඒක ඔබගේ හදවතේ දකිනවා. And Jesus was exalted. He was given the name above every other name. Jesus swansewa usaskanu labuwa. Jesus swanse duruna siulu namata wada usas namaya. Don't worry about your name. Obage nama yana oba karadareta patwenna pa. Don't say, "Oh, his name is given, you know, my name they didn't mention." Me aryage nama kiwwa namuth me mage nama prakasha kale ne. When you have the right attitude, your name will come up. ඔබට හරි ආකල්පයේ තිබුණා නම් ඔබගේ නම ඉහළට එනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know, no one can put you down. කිසි කෙනෙක්ට ඔබ පහතට වටන්න බෑ. When God begins to lift you up, no one can put you down. දෙවියන් වහන්සේ ඔබ උසස් කරනකොට කිසි කෙනෙක් ඔබ පහළට දාන්න බෑ. Don't think that others are putting you down. හිතන්න එපා අනිත් අය ඔබ පහළට දානවා කියලා. When you think like that, you think, check your attitude. ඔබ ඒ විදිහට කල්පනා කරනවා ඔබේ ආකල්පයේ පිළිබඳව ඔබ සෝදිසි කරන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Are you receiving something this morning? අද උදෑසන ඔබ යම් දෙයක් ලබා ගන්නවද? You know, my desire in life is to be a pastor with the right attitude. මගේ ආශාව තමයි පාසගෙන කැටියට හොඳ ආකල්පෙන් සිටීම. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. I know if I am concerned with that, God will take care of the rest. මම ඒ පිළිබඳව ඒ කාරණේ පිළිබඳව දැනගන්මෙන් සිටිනවා නම් මම විශ්වාස කරන දෙවියන් වහන්සේ අනිත් සියල්ල බලාගන්නේ කියලා. And every time, you know, God will test your attitude. දෙවියන් වහන්සේ හැමතිස්සෙම ඔබගේ ආකල්පය සෝදිසි කරයි. Because he is interested in what is inside us. දෙවියන් වහන්සේ සලකන්නේ අපේ අතුලන්තයේ තිබෙනවා වගේ. And sometimes we don't even know what is inside. සමහරවිට අපිවත් දන්නේ නැහැ අපේ අතුලේ කුමක්ද තිබෙන්නේ කියලා. But when we have a reaction, නමුත් අපිට ප්‍රතික්‍රියාවක් තිබෙනකොට, with our bad attitude, අපේ වැරදි ආකල්ප සමග, then God shows you there. That's a bad attitude. දෙවියන් වහන්සේ පෙන්නන මෙන්න ස්ථානය මෙතන වැරදි ආකල්පය. And at that time you need to acknowledge and change. ඒ වෙලාවේ ඔබ දැනගෙන ඔබ වෙනස් වෙන්න අවශ්‍යයි. If you continue to go like that, ඔබ මේ ආකාරයෙන් ඉදිරියට යන්න පටන් ගත්තොත්, you come to a very dangerous place. ඔබ ඊටාත්ම භයානක ස්ථානයකට ඔබ එනවා. Hallelujah. Hallelujah. Hallelujah. In the book of Matthew, Matthew පොතේ chapter 5, පස්වෙනි පරිච්ඡේදය, Jesus gives a list of beatitudes. ආකල්ප පිළිබඳ උන්වහන්සේ ලයිස්තුවක් දෙනවා. It's a wonderful teaching. We don't have time for. වෙලා නැහැ. නමුත් මේක ඉතාම අලංකාර ඉගෙනීමක්. You can teach for weeks on these beatitudes. සුමාන ගණන් මේ ආකල්ප පිළිබඳ ඔබට උගන්වන්න පුළුවන්. But just one verse we'll look at. අපි එක පදයක් දැස බලමු. It says verse 3, blessed are the poor in spirit, for theirs is the kingdom of heaven. සිතින් දිලින්දෝ ආශිවාද ලද්දෝය මග්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. Hallelujah. Do you notice there? ස්වර්ග රාජ්‍ය, kingdom of heaven. Hallelujah. ස්වර්ග රාජ්‍ය පිළිබඳ මෙතන කතා කරන්නේ. It is talking about here on this earth. මේ කතා කරන්නේ මේ පිළිබඳ. Hallelujah. It is talking about a lifestyle of authority and prosperity on this earth in the kingdom of heaven. ජීවිතේ පිළිබඳ රටාවක් කතා කරන ආධිපත්‍ය සඵලත්වය ගැන. And that comes when you are poor in spirit. ඔබ මේ සිතින් ඒ දිලිඳුකම තිබෙනකොට ඒ දේ ඔබට පැමිණෙනවා. Now what does it mean poor in spirit? සිතින් දිලිඳු හදාස් කරන්න කොමක්ද? That you might have everything in life, but in your heart you are not possessed. You have not possessed those things. In your spirit you have let go everything. ඔබට හැම දෙයක්ම තිබෙන්න පුළුවන් නමුත් ඔබ ඒ තිබෙන්නාම දේ ඔබ උරුම කරගෙන නැත්නම් ඔබගේ ආත්මයට ලබාගෙන නැත්නම් ඔබ ඒ ස්ථානයේ සිටින්න පුළුවන්. One who is poor in spirit, he might have the most expensive Rolex watch, but in his heart he is willing to give it away when God tells. දිලින්දු කෙන තමාගේ වටිනාම ඔරලෝසුව Rolex කියන්නා වූ වටිනා ඔරලෝසුව තිබුණත් ඔහුට ඒක කවුරු හරි ඉල්ලුවම ඔහුට දෙන්න හැකියාවක් තිබෙනවා. Everything that he has is for the kingdom. You know, he doesn't say I own this, I own that. It is all released to God already. Hallelujah. හැමතිස්සෙම ඔහු හිතන්නේ මේක මගේ කියලා. ඔහු හැමතිස්සෙම හිතන්නේ මේ ඔක්කොම සියල්ල අයිති ස්වර්ග රාජ්‍යයට. Hallelujah. Hallelujah. He is not holding on to the possessions. ඔහු ඒක ඒ තිබෙන වස්තුව අල්ලගෙන ඉන්නේ නැහැ. He has released them. He is poor in spirit. ඔහු සිතින් දිලුඳුකම තිබෙන්නේ ඔහු සියල්ල නිදහස් කරලා තිබෙන්නේ. And that is the person that God says he will have the authority and everything in the kingdom. ekenada thamai deviyan vasa kiyana seelu adhipathye balaye uta thibenta yanawa kiyala. Theirs is the kingdom in heaven. Hallelujah. Magnisada swarga rajya unge. That person will inherit the kingdom of heaven. E manusa uruma karaganna swarga rajya. He just have to speak and everything is given for him. Oh katha karanne vitarai thiben hama deyakma uta denu labanawa. Hallelujah. Hallelujah. Look at Jesus. Jesus wanse desa balanda. His life, you know, he was the man who was poor in spirit. Oge jeevithe balana Jesus wanse samaya sithin dilundu kama thibuna putgala. He was the son of God. Deviyan wahansage putraya. Even the story of the baptism when Jesus went for the baptism. Jesus wanse kathawa api dana Jesus wanse bautismata yanakota John said you know John said, teacher or rabbi, lord, how can I baptize you? You should be baptizing me. John kiwa rabbi oba kohomada mama kohomada oba bautisma karana harinan oba thamai mama bautisma karanta ona kiyala. And Jesus said, Jesus wanse kiwa baptize me mama bautisma karana so that all righteousness can siru dharmishtakama sampurna wenna pinisa. that all righteousness can be fulfilled. සීළු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ වෙන පිණිස. Jesus was higher than John. යේසුස් වහන්සේ යොහන් බෞතිස්සනට වඩා උසස් සිටියේ. But he went down and he allowed John the Baptist to පාත් වෙලා යොහන් බෞතිස්සමට අත තියන්න ඉඩ දුන්නා. Just picture that scene. මේක පොඩ්ඩක් මේ පින්තූර ගැන ඔබ හිතන්න. That Jesus coming and bowing down before John and John laying hands. හිතන්නේ යේසුස් වහන්සේ ආවිල බලන්නේ යටහත් වෙලා යොහන්ට කියනවා ඔහුගේ අත තියන්න කියලා. Hallelujah. Hallelujah. That's a very humbling sight. මේක ඊටම යටත් පහත් පින්තූරයක්. The other day I said when I went to the prison and I said to this prisoner, "Look, I want Jude, I want to pray for you." Immediately he went down like this and he was like මම එදා ඉරගෙදර කියලා Jude කියන කෙනාට කිව්වම මට යාඥා කරන්න ඕනේ කියලා ඒ පින්න විදියට ඔහු යටත් වුණා දැනගාලා. Hallelujah. Hallelujah. You know sometimes there are people who when the pastor said I want to pray for you, people don't even come forward. Samaraka pastor kiwama idireta avilla yakna karaganna samaraka idireta wat enne. They don't want even the pastor to lay hands on them. Ong kamadina pastor unge atha unge hisa mata dabanawada. Maybe Benihin has to come. Samada Benihin enno one egulanta. Maybe they will give the head to Benihin. Ita passe Benihin to oluwa de. Hallelujah. Hallelujah. Attitude. ආකල්පය. Hallelujah. I'm not talking about people who come every Sunday get prayer. I'm not encouraging people to come every Sunday to get prayer from the pastor. මම ඔබ ධෛර්යමත් කරන්න හැම ඉරිදා ඉදිරියට ආවිල ඔබ යාඥාවල. We are teaching people to pray and receive. Amen. අපි උගන්වන්නේ මනුෂ්‍යන්ට උගන්වලා උන් කොහොමද ලබා ගන්න. But if there's an attitude in your heart, you need prayer. You are struggling in your life. There's something wrong in you. You need to humble yourself. And ask for prayer. ඉතින් ඔබ පොරබැදීමක් තිබුව පීඩනයක යන ඔබගේ හදවත උඩට තේරෙනවා ඔබට තේරෙනවා යාඥාවක් අවශ්‍ය වෙලාවට ඔබගේ යටත් සිතින් ඔබ පැමිණෙන්න අවශ්‍ය යාඥාව ලබා ගන්න. You need to go to somebody and say, "Look here, you know, I need help in my life in this area." ඔබ කියලා කියන්නේ බලන්න මගේ දියා මට ඔබගෙන් උපකාරයක් අවශ්‍යයි කියලා ඔබ කියන්න ඕනේ. Don't think I know everything. I can manage. ඉතින් නේබා මම සියල්ල දන්න කෙනා කියලා. Your attitude. ඔබගේ ආකල්පය. That is the one will that determine your altitude. Me aakalpe tama obage jeevithaye thirune karanne. You know, we need to be a church that is full of great attitudes. Api sabhavak wentone ithamathma aakalpa hondin tibena o sabhavak. Hallelujah. Hallelujah. Hallelujah. Sometimes it's shameful in the church. Sometimes the attitudes of the church is worse than attitudes outside in the world. Samada hari dukata natha lajjada patwena karana thamai sabhave samarakada tibena o aakalpa ලෝකේ තිබෙන ආකල්පට වඩා ජරා විදියට තිබෙන thinking attitude sometimes සමහර ගඳ ගන්න ආකල්ප. You know, the other day one pastor called me and said, "You know, Pastor Roshan, this is what happened to me." පාස්ටර් කෙනෙක් ගඳ ගාලා මට දුරකටන කිව්වා, "පාස්ටර් දන්නවද මට මේක තමයි සිදු වුනේ මගේ." And he went out with the story and I'm very familiar with that kind of story. ඒ කතන්දරය ඔහු කියාගෙන ඉිට නමුත් මම මේවා ගොඩක් අහලා තියෙනවා. He said this guy came to my church in shorts. මේ මිනිස්සයා කොටකල්සම ගාගෙන ආවේ සභාවට. And today he's a businessman. He goes twice a week to different countries. Namutho vyaparayak dan o vena ratol da depara thum paro gaman karanawa. I am the one who took him to the airport and showed him this is called the airport. Mama thamai Guwan Thottupolata aragena kiwwe meka thamai Guwan Thottupola meka thamai Guwan yana thiyenne kiyala. But today namutho ada his attitude has showed up. Namutho ge aakalpa ada pennum karanawa. It should not be. Eka venda viyutu natha. Hallelujah. Hallelujah. It should not be. Eka viyutu natha. We are the children of the Most High God. Manda api utum deviyan wahansage daruwa. We have a model of attitude. Apita vishesha role model ekak thiyena aakalpa pilibandawa. Your gratitude. There's another saying, your attitude will determine your gratitude. Gratitude kiyanne stutivantakam. Obage aakalpaya obage stutivantakamata balapana. You know, one of the least in the attitude is your gratitude. Obage ithamathma avasane podi de aakalpe podima deema thamai obage tibena stutivantakama. Thank you. Thank you kiyana eka. At least to say thank you. Aduma gane stuti kiyala kiyanne. You know, there were 10 lepers yesterday the Sunday school did the lesson on thank you, thanking God. And they were doing this story of the 10 lepers kusharogin 10 dena kusharodin 10 dena pilibanda Sunday school eke suti deema pilibandawa e kathandare onta ugannamin sitiya 10 lepers were healed laduru rogin 10 denek suwe labuwa one person comes back namuth ekkenai navatha harila ave Jesus immediately said Didn't I heal 10 people? Why is only one person come? Jesus wants to go, mama, dadene ko suwa kara, ai ekkenek. Jesus noticed that. Jesus wants to eka notice kara, eka baluwa. Don't think that when you are ungrateful, God does notice. Oba hitanne bobo stutivanta hadawadak nathi avasthavedi devanhansa me pilibandawa danne naha kiyala me karane pilibanda. You can, you know, get everything from that, when that person has nothing to give, you go bye bye tata. You don't even say bye bye tata. ඔබ කෙනෙක්ගේ මිරිකලයාගේ ගන්න පුළුවන් ඔක්කොම දේ ගන්නවා. ගන්න දෙයක් නැති වෙනකොට එයාව පාන් කඩේ වගේ දාලා යනවා. Thank you කියන්නේ නැහැ. Jesus said, "Where are the nine?" Jesus wants to go නම දෙනවා. Didn't I heal 10 persons? මම දා දෙනෙක් සුව කරේ නැද්ද? Where are the nine? කෝ නම දෙනවා. Jesus didn't want to see them. Jesus wanted them to say thank you. උන්වහන්සේට අවශ්‍ය වුණ බලන්න වෙනවා. උන්වහන්සේට අවශ්‍ය වුණේ so that he can give another promotion. තව උසස්වීමක් දෙන පිණිස said only this foreigner is here නමුත් මේ විදේශකයා පමණයි සිටින්නේ because the person who came back was not a Jew මොකද ආවා වූ පුද්ගලයා යුදෙව් කෙනෙක් නෙවෙයි the others were stiff necked Jews නමුත් අනිත් අය මේ තද සිත් කුලල් ඇති මිනිස්සු they thought Jesus have to heal us ඔංගිත යේසුස් වහන්සේ උඟ සුව කරන්න ඕනේ කියලා and Jesus said go back you are saved you receive salvation යේසුස් වහන්සේ නැවත යන්න ඔබ ගැලවීම ලැබුවා. You have been made whole. ඔබ සුව කරනු ලැබුවා. Not only did this man receive healing, physical healing, he also received the miracle of salvation. ඔව්, ශාරීරික සුවේ පිළිබඳ හාස්කම විතරක් නෙවෙයි ලැබුවේ ආත්මික ගැලවීම පවා ඔහුට ලැබුණා. Hallelujah. Hallelujah. Every time we have our attitude right, there is a promotion. අපේ ආකල්ප හරි තිබෙන හැම අවස්ථාවකම අපිට උසස් වීමක් තිබෙන ස්ථානය. We are going to the next level. අපි ඊළඟ මට්ටමට යනවා. Hallelujah. Hallelujah. Church, let us be a church full of the attitude of Christ. සභාව අපි තේරුම් ගනිමු ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ ඒ ආකල්පෙම අප තුල තිබේවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Because in the long run that is the one that gives us victory. මන්ද මේ දීර්ඝ ගමනේදී අපිට ජයග්‍රහණය දෙන එකම දේ තමයි මේ ආකල්පය. In the short run. නමුත් මේ කෙටි ගමනේදී. You know people do things in short run but in the long run that is what matters. බොය ගොඩාකලට කෙටි මාර්ගයේ මේ දේවල් කරන නමුත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ දීර්ඝ කාලයව මේ කරන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Let's do the right attitude. අපි හරි දේ කරමු හරි ආකල්පයට. Let's do the right thing. අපි හරි දේ කරමු. And God will take care of us. දෙවියන් වහන්සේ අප දෙස බලාගනී. Amen. Shall we just stand up and thank the Lord. Hallelujah. දෙවියන් වහන්සේට අපි ස්තුති කරමු. Hallelujah. Hallelujah. Hallelujah. This morning if you are blessed just say thank you Lord. ඔබ ආද ආශිර්වාද ලැබුණා දුදස් ඔබ. I thank you for the word this morning. යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ කිව්වා. Lord thank you for changing me. ස්වාමීනි මා වෙනස් කරන්න නිසා ස්තුතියි. If there's any attitude in my life that is wrong. ස්වාමීනි වැරදි ආකල්පයක් මගේ ජීවිතයේ තිබෙනවා. Show it to me Lord. මට පෙන්වන්න. I don't want to be blind mata andava sitintone ne lord I want to have the right attitude in life swamini mata avashya hari aakalpe mage jeevithe thibena I want to have the right attitude in life mata hari aakalpe jeevithe thibena so that you will be pleased with me manda oba magana prasanna wenna pinisa it doesn't matter if no one is pleased with me kavuruth maayaka satunu nathath prashnayak natha lord I want you to be pleased mata avashya oba ma samaga preethi wenna hallelujah hallelujah hallelujah bashanda raba irama shonduri bakara manda raba ribukurama shanda raba hallelujah hallelujah hallelujah hallelujah lord I humble myself swamini මම යටත් වෙනවා under your mighty hand ස්වාමිනේ ඔබගේ බලවත් හස්තයට lord I wait for your promotion ස්වාමිනේ මම බලා සිටින ඔබගේ උසස් වීමට because your promotion is sure ඔබගේ ඒ සාර්ථකත්වය sure ස්වාමිනේ thank you father ස්වාමිනේ ඔබ හස්තයට ස්තුති amen amen amen amen hallelujah අපල සානදයට දෙමු hallelujah thank god you god bless you god